සාදු සාදු සාදු බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දාරුණෝ බින්කදේ නාග සත්කාර සිරෝකෝ කඩුකෝ පරසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛිමස්ස අධිගමායාති අති ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ මේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන වස් පින්කම නිමිති කරගෙන වස් කාලයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි ආරම්භක ධර්ම දේශනාවයි මේ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. පින්තුනි අද අපිට මාතෘකා වශයෙන් ලැබිලා තියෙන්නේ සංයුත නිකායේ දානුර කියන වර්ගයේ තියෙන ඒක පුත්ත සූත්‍රය ඒක විහිද සූත්‍රයක් කියන සූත්‍ර දෙක. මේ සූත්‍ර දෙකම එකට සමීපව ළඟින් යන සූත්‍ර දෙකක් නිසා අපි මේ සූත්‍ර දෙකම එකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සූත්‍රයන සූත්‍ර සාරාංශය ඊට ඇතුළත් කරුණු දෙකක් කියලා අත්පත්‍රිකාවක් සූදානම් කරලා තියෙනවා. ධර්ම දේශනාව අවසානයේදී ඔබට ඒක ලබා ගන්න පුළුවන්. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට ලැබෙච්ච ලොකුම ආලෝකයක්. ජීවිතය කොහොමද අපි ගත කළ යුත්තේ? අපි අනාගතයේ සකසාගත්තේ කොහොමද? ඕනෑම ස්තරයකදී අපේ ජීවිතයේ වඩාත්ම අර්ථවත්ව සාර්ථක කරගන්නේ කොහොමද කියන අනගඩිය තමයි බුදුරජාණන් වහන්සේගේ හැම ධම්ම පදයකම තියෙන්නේ. අද ඔබ ලෝකයේ යම් කිසි ශාස්ත්‍රයක් විද්‍යාවක් ඉගෙන ගන්නවා නම් ඒ ඕනෑම ශිල්ප ශාස්ත්‍රයක කාලය ඒකේ සම්වර්ධිත කාලය ගතපින් අවුරුදු 5000ක් උපරිමුණත් අවුරුදු 10000ක ජන සම්භාරය තමයි ඔබ මේ ලෝකේ පාවිච්චි කරන්නේ. යම් කිසි තාක්ෂණික උපකරණයක් ආහාරය නව නිර්මාණයක් භාෂා ඥානයක් ක්‍රීඩාවක් වෙනත් යම් කිසි දෙයක් ඔබ ඉගෙන ගන්නවා නම් ජීවිතයට පුරුදු පුහුණු කරනවා නම් ඒ හැම දෙයකම ආයු කාලය වැඩිමනොත් ඒක ගත වෙලා තියෙන්නේ අවුරුදු 10000ක පමණ කාලයක්. නමුත් වෙනතුනේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා සැබෑ වූ සද්ධර්මය ඔබ ශ්‍රවණය කරනවා නම් ඒ ධර්මය නමින් ඔබ ශ්‍රවණය කරන හැම දහම් පදයකම තියෙන්නේ සාරා සංකේත කල්පලක්ෂයක කරපු ගවේෂණය පරේක්ෂණයක ප්‍රතිඵලය. නිකම් පරේක්ෂණයක් නෙවෙයි. ඇස් ඉස් මස්සේ දන් දීලා කරපු මහා පරිත්‍යාගයේක පරිශ්‍රණයේක අනාවරණයක ප්‍රතිඵලයක් තමයි බුදුදහම කියලා ඔබ ශ්‍රවණය කරන්නේ. ඔබ බුදුදහම අහලා හරියට නිවැරදි දැක්මක් ඇති කරගත්තොත් ඔබ මේ ලෝකේ ඉන්න සාර්ථකම කෙනෙක් වත් පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට එක එක ආකාරයෙන් සංකල්ප බලන්න පුළුවන්. ගෘහස්ත ජීවිතය ගත කරනවා නම් කොහොමද ඊටාම සාර්ථක ජීවිතයක් ගත කරන්න කියලා ධර්මය තුළ පැහැදිලි කරනවා. ඒ වගේම සේවකයෙක් නම් ස්වාමියෙක් නම් ආයතනයක ඔහු කොහොමද වඩාත්ම ජීවිතයේ සාර්ථක වෙන්නේ කියන එක පැහැදිලි කළ දෙනවා. පූජකවරයෙක් නම් පූජ්‍යපක්ෂයේ කෙනෙක් නම් ඔහු සාර්ථක වෙන්නේ කොහොමද? අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නම් කොහොමද වඩාත්ම සාර්ථක වෙන්නේ? රටක පාලකයෙක් නම් කොහොමද පාලකයෙක් සාර්ථක පාලකයෙක් වෙන්නේ? ඒ විතරක් නෙවෙයි ලෝකයේ හැදෙන්නේ හැටි කොහොමද? ලෝක නිර්මාණය කොහොමද? ලෝකේ ඉන්න සත්‍යයන්ගේ ප්‍රමාණය කොච්චරද? එක එක සත්‍යයන්ගේ forms රූපයන් ස්තර කොහොමද කියලා මේ හැම දෙයක් ගැනම ධර්මයේ තුලයි තාම පැහැදිලිව විස්තර කෙරෙනවා. විශේෂයෙන් පිනතුනි අන්නේ කර්ම අතරින් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ දෙමෝපියන් සහ දරුවන් පිළිබඳව බුදුහාමර දේශනා කරපු කරුණු. මේක අපි හැම දිනටම වැදගත්. දරුවෝ ඉන්නේ නැත්නම් මේක වැදගත් දරුවෝ කොහොමද හදාගන්නේ කියන කාරණේ ගැන දැනගන්නද? දරුවෝ තමයි නැති වුණත් අපි හැම දිනෙකම දරුවෙක්. අපි හැම දිනෙකම දුවක් පොතේ. අපි හැම දිනකටම මම තාත්තා තියෙනවා. අපි දරුවෙක්. ඒ නිසා දරුවෙක් විදියට කොහොමද ඔබ සාර්ථක වෙන්නේ? මේ සමාජයේ වඩාත්ම ඉහළ තලයට ඔබ දින් වෙලා තමන් මෙලොවට ජනිත කරපු තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ගුරුවරුන්ට ඉහළම වටිනාකම ගෞරවය අභිමානය ළඟා දෙන්නේ කොහොමද කියන එක මේ සූත්‍රය අස්සෙන් අපට තේරුම් ගන්න පුළුවන්. තේනතුනි මේ සූත්‍රයේ තාම වැදගත් කරුණු දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි දරුවෙක් පිළිබඳව අම්මා තාත්තගේ තියෙන ඕන ආකල්පය මොකද කියන එක. දෙවෙනි කාරණය දරුවන් මුලාවටපත් වෙන නොමග යාමට හේතු වන කරුණ මොකද්ද කියලා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඇතැමෙක ඔබ ලෝකයේ කොච්චර සිල්ප ශාස්ත්‍ර විද්‍යාවන් ඉගෙන ගත්තත් මේ සූත්‍රයෙන් එන වැදගත් කරුණ ඔබට අනාවරණය කරගන්න බැරි වෙයි. ඒ නිසා ඔබ වාසනාවන්තයි මේ සූත්‍ර දෙක අහන්න ලැබුණ දෙන්නේ. බුදුහාමුදුරුව මුලින්ම ඒක පුත්‍ර සූත්‍රයේ විස්තර කරනවා. සන්නාමන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ නිල්ලිමක් කරන්නේ මොකක්ද දෙල්ලිම? පුතේ ලාභ සත්කාර වලට බිහි වෙන්නේ පහ කියලා. පින්නතුනි මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුතනිකායේ දාරුණ වර්ගයේ. දාරුණ කියන්නේ දරුණු කියන එක. ලාභ සත්කාර වලට බිහි වුණොත් ඒ පස්සේ ගියොත් තමන්ට ජීවිතය ලබා ගන්න පුළුවන් සාර්ථකත්වයන් මගදී ගිලිලා යනවා. තම මොලාටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් අම්ම කෙනෙක් ඉන්නව නම් දරුවන්ගේ නිල්ලිමක් කරන්න දුවේ පුතේ ඔබ ලාභ සත්කාර වලට කීර්ති ප්‍රසංසා වලට නැමැති මඩ ගුරු වෙන්න එපා කියලා. මේක මරකවා තේරුම් ගන්න එපා. මේකෙන් කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. දහමෙන් විතරම අවධාරණය කරන හොඳට ඉගෙන ගන්න කියලා. හොඳට ආර්ථිකින් දිනු වෙන කියලා කියනවා. ඉගෙන ගැනීමෙන් ලබන වාසි ටික ගන්න කියලා පණිවිඩ එපා කියලා නෙමෙයි කියන්නේ. තමන්ගෙන් රැකියාවෙන් ගන්න බෙනිෆිට්ස් ටික ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අන්න ඒ දේ අපි කරනකොට අධ්‍යාපනය ලබනකොට රැකිරක්ෂා කරනකොට ලෝකයට සේවය කරනකොට ලෝකයේ අනිත්‍යය අපි ගැන බොන කියනවා. වර්ණනා කරනවා. අපිට අන්යන් වල හැමද දෙනවා. අන්න ඒ දේවල් අපි ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කරන්නයි කියන එකයි මේකෙන්නේ. මේක ගිහැරේ කරන්නේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කරත් කියලා කියනවා. ලාභ සත්කාර වලට ගිජු වෙන්න එපා. ලාභ සත්කාර නැමැති මඩ පුරු වෙන්න එපා. කිරුණොත් ඒ නිහඬ තමන්ගේ දිනුවා සතුටක් ලැබෙන්නේ නැහැ කියන කාරණේ. මේක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි පිළිතුරු ගිහි ඔබට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බලන්න කොයි තරම් වැදගත් අනුශාසනාවක්ද. ලාභ සත්කාර කියලා කියන්නේ අපි ලෝකයට රටට සේවය කරනකොට අන්නේ සේවයේ දෙස බලන සමහර අය අපි ගැන ඇගීමකට ලක් කරනවා. ඒව ලැබුණේ Tamanne. හැබැයි අන්නේ ලාභ සත්කාර තුලින් අපිව පාලනය කරන්න අපිව අපේ ඉදිරි ගමනට බාධා කරන විදිහට සමහර අය උපක්‍රමශීලීව කටයුතු කරනවා. අන්න එතෙන්දී පරස්සම් වෙන කෙනෙක්න්නේ කියන්නේ. දෙවෙනි කාරණය තමයි ඒක බුද්ධ සූත්‍රයේ සඳහන් කරනවා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නව නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ ඉල්ලීමක් කරන්නේ නැහැ. පුතේ මෙන්න මේ වගේ වෙන්නේ කියලා. කවුරු වගේ වෙන්නේ කියලාද? සාමාන්‍යයෙන් අපි කියන්නේ එක ක්‍රීඩකෙක් වගේ වෙන්න, නැත්නම් නිවේදකෙක් වගේ, ගායකයෙක් වගේ වෙන්න, නැත්නම් විද්‍යාඥයෙක් වෙන්න. එහෙම කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ අම්මා තාත්තලා අපිට කියන්නේ. නමුත් වෙනතෙන් මේ සූත්‍රයට වඩා ආත්පසින් වෙනස් කාරණයක් කියනවා. මේ සූත්‍රයේ කියනවා ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම්, බුද්ධිමත් අම්ම කෙනෙක් ඉන්නවා නම්, ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම්, ඒ පුතාගේ ගෙල්ලීමක් කරන්න. මොකද පුතේ කොහොම හරි චිත්ත දුහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කිය සුවිශේෂී පුද්ගලෙ පුද්ගල දෙන්නේ බුදුහාඳුරෝ කියලා නෑ. කොසරයිතුමා වගේ වෙන්න, බිමිසාරයිතුමා වගේ වෙන්න, එහෙම බුදුහාඳුරෝ කියලා නෑ. අනාථ පිළිවිසිරිතුමා වගේ වෙනවා කියන්නේ කියලා කියන්නේ කවු වගේ වෙන්න කියලාද? චිත්ත දුහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා තමන්ගේ පුතාට කියන්නේ. මේ දෙන්නම පින්න තුනේ මේ සම්බුද්ධ ශාසනයේ හිටිය අනාගාමී ත්‍ත්වයටපත් වෙද දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දෙන්න තමන්ගේ අම්මලගේ කියන නිසා ගිහි ගෙදර ඉඳගෙන අම්මට තාත්තට හොඳට උපස්ථාන කරමින් හිටිය දෙන්නේ. විවාහ නොවේ. මෙන්න මේක තමයි ගිහි දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන නිහෙලම කර්මානන්දයෙන්. ඒ විතරක් නෙමෙයි බුදුහාමර සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවන්ත අම්මට ඉන්නේ එකම පුතා කාගෙනද දාසක පැවිදි වෙන කැමති නම් පුතා මහාන වෙන කැමති නම් මොකද කියන්නවද? එපා කියලාද? තමන්ගේ පුතා පැවිදි වෙන යම් සිද්දවසක කැමැත්තක් දැක්වුවොත් එගේ පුතාට කියන්නේ පුතේ කොහොම හරි සැරුත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්න කියලා. මෙන්න මේකයි බුදුදහමේ එකම පුතේ කියන අම්ම කෙනෙකුට කියන්නේ ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න කියලා. එනකට දුවරු ගැන කියලා තියෙනවා. දුවරු අමතක කළා නෑ. ඒක දීතු සූත්‍රයේ කියනවා ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්න එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි කුජුත්තරාව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. මේ කාන්තාවන් දෙන්නත් විනතුනේ මේ සම්බුද්ධ ශාසනයේ හිටිය අනාගාමී ත්‍ත්වයටපත් වෙච්ච අය. කුජුත්තරාව කියන්නේ පිළිතුරු රූපෙන් එක්තර ලස්සන කෙනෙක් නෙමෙයි. දැන් ඇත්තමිට අපේ ආමල තාත්තා විශේෂයෙන් දුවරුන්ට ගැන වාක් ලස්සන වෙන්න කියලා නේ. එහෙම තමයි සාමාන්‍ය ලෝකේ කියන්නේ. මොහුන ලස්සන කරන දේවල් එමන් දුවරට කියලා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තමන්ට ඉන්නේ එකම දුවක් නම් දුවට කියන දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරාව හරි වගේ වෙන්න කියලා. ඒ දෙනාගේ චරිතකතා පිළිබඳව බුදුදහමේ සඳහන් වෙනවා. එය කොයිතරම් ගුණ තිබෙච්චයිද කියන කාරණය. යම් කිසි දවසක මේ තමන්ට ඉන්න එකම දුව පැවිදි වෙන කැමති නම් එදාට කියන දුවේ කොහොම හරි කේමාව හරි උපලවන්නාම හරි වගේ වෙන්න කියලා ඒ දුවගේ ගිල්ලීමක් කරන්න කියලා. මෙන්න මේක තමයි පින්නතුනි ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් නම් තමන්ගේ දරුවන් පිළිබඳව තියෙන ඕන සිහිනය. හැබැයි මේ සිහිනෙද කියන්නේ දරුවට උගන්වන්න එපා, ආර්ථිකෙන් දිනු වෙන්න එපා, හොඳට ගේදර හදාගන්න එපා කියන කරුණ නෙමෙයි මේ කියන්නේ. ඒව හොඳට කරන්න. පුතා ගුවන් නියමයෙන් කරන්න කමන්නේ, පයිලට් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, හොඳ විද්‍යාඥයෙක් කරන්න. හැබැයි ඒක නොදෙවිදි විදියට තමන්ගේ දරුවාට මේ ආධ්‍යාත්මික ඉලක්කයක් දීලා තියෙනවා. පින්නතුනි උපතින් බෞද්ධයන් විතරක් නෙවෙයි අද උපතින් අබෞද්ධව අධ්‍යාපනය යන්න පුළුවන් ඉහැටම ගිහිල්ලා ડોක්ටරේට් එක දක්වා ගිහිල්ලා ඊට පස්සේ හැරෙන බහැටද ඊට පස්සේ හැරෙන බුදුදහම පැත්තට බටේක සහ යුරෝපේ ඉන්න අය ඇතමිට යට මුලින්ම හමු වෙන්නේ මහායාන බුදුදහම දලයි ලාමගේ බණ ඇතමිට මුලින්ම අහනවා. එහෙම අලටිගෙන් ටික එයා ටිබෙටේ ගැන තිබ්බතේ ගැන තොරතුරු දැනගන්නවා. ඇතමිට චීනය ගැන තොරතුරු දැනගන්නවා. ඊට පස්සේ ඉන්දියාව ගැන තොරතුරු දැනගන්නවා. ඊට පස්සේ තායිලන්තේ, බුරුමේ වගේ රටවල් ගැන අධ්‍යයනය කරනවා. ආධ්‍යාත්මිකව ඉදිරියට යන්නට මේ ක්‍රියා කරනවා. ක්‍රියාකල්පම රවම ගහලා ගිහිල්ලා අන්තිමට බහැරෙන්නේ මහින්නේ. අර ඉන්දියන් සාගරයේ පල්ලෙහා පොඩි රටක් තියෙනවනේ. අන්න ඒකට තමයි ළඟට යන්නේ. පින්නතනි ඒ රටේ ගිහිලා නිකන් නෙවෙයි, ඒ රටේ මහා කඳුවල ඇතැමිට මාතලේ ලක්වල මහා නුවර නුවරේ වගේ ඉතාම දුෂ්කර ප්‍රදේශවල නාව වෙන වගේ තැන්වල ඇතැමිට හාමුදුරුවෝ සිය ගණන් හැම රටකම ලෝකේ හැම රටකම හාමුදුරුවෝ අධ්‍යාපනයේ නොයෙක් තරලින් ගිහිපොය අපට ඒ තැන්වලදී දැක ගන්න පුළුවන්. අද වර්තමානයේ මෙන්න මේක ඇතුළතුනි ලෝක ප්‍රවණතාවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක මීට වසර 2500 කලින් අපට දේශනා කරපු අනිවිදේ අද ලෝකේ බෞද්ධයන් නෙවේ අබෞද්ධයනොත් අවසානයේ ආපු ස්ථානය මෙතනයි. ඒ නිසා පින්නතුන එකතකින් ඔබට ධර්මං ඉන්නවා නම් ධර්මං ගැන මේ වගේ ප්‍රාර්ථනයක් බලාපොරොත්තු වන ධර්මයට කියලා තියෙන්න ඕන. අනිත් කාරණේ තමයි තමන්ට දරුවා නොහිටියත් අපි හැම කෙනෙකුම අම්මල තාත්තලේ ඉන්නයි. ඇතැමිට අම්මා තාත්තා ජීවත් වෙනව පුළුවන් වෙන පුළුවන්, නැත්නම් අම්මා තාත්තා මේ විහිළුවක් වෙන පුළුවන්. නමුත් අපි හැම දෙනෙක්ම කැමති හොඳ දරුවන් ගන්න. අපේ දිහා බලලා අපි කරන ක්‍රියාකාරීත්වයන් අනුව මුලින්ම අපි දෙස බලන විට කෙනෙක් කල්පනා කළ බලන්නේ අනේ මේ තැනැත්තාගේ අම්මා තාත්තා කොයි වගේ පුද්ගලෙද කියලා. අපි දිහා බලලා ප්‍රධාන වශයෙන්ම තීරණය කරන්නේ අපේ අම්මා තාත්තා ගැන. හොඳක් කරනවා නම් අනේ හොඳ අම්මා කෙනෙක්ගේ දරුවෙක් කියලා කියන්නේ. වරදක් කරොතින් ඒත් ඉතින් අම්මා තාත්තට බැනුමහන වෙනවා. පින්නතුනේ අන්නේ දෙන්නේ තමන්ගේ අම්මට තාත්තට උපරිම ගරුත්වය, උපරිම පුණ්‍යානුමෝදනාව ලබා දෙන්න පුළුවන් විදියට අපි මෙන්න මෙතෙන්දි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා මෙන්න මේ සූත්‍රයේ අපිට වැදගත් වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් පුළුවන් උපරිම ඉලක්කවලට මේ ජීවිත කාලය තුළ අපි යා යුතුයි. විශේෂයෙන්ම දරුවන් දෙමව්පියන් ගැන කාරණා දේශනා කරද්දී එන ප්‍රධානතම සූත්‍රයක් තමයි සිංහලවාද සූත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් විසින් දෙමව්පියන්ට කරන්න ඕන කරුණු මොනවද කියලා, යුතුකම් මොනවද කියලා. මතෝ නේසං කරිස්සන්ති, අම්මා තාත්තා වයසට ගියාම ආහාර පාන ආදී පෝෂණය කරන අම්මා තාත්තා. කිච්ඡන් නේසං කරිස්සාමි, ඒ අම්මා තාත්තා දෙන්නගේ කටයුතු කරන අමාරු දේවල් එයාට කළ දෙන්න ඕන. ඒ වගේම දායත්‍යං පටිපඤ්ඤාමි, ඒ අම්මා තාත්තා දෙන්නගෙන් තමයි යම් කිසි දායාදයක් ලැබුණා නම් ඒ දායාදේ විනාශ කර නොගෙන ඉදිරියට ආරක්ෂා කරන්නට ඕන. කුලවන්තන් අපේ ස්වාමී අම්මා තාත්තගේ කුලයේ ගෞරවය අභිමානය අපි ආරක්ෂා කර දෙන්නට ඕන. ඊළඟ සඳහන් කරනවා අතවාපන වේධානං කාලකතානං දක්ිනං අංගදස්සාමි කියලා. අම්මා තාත්තා මිය ගිහිපු කාලෙක එයාට කලින් කල පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න කියලා. සාමාන්‍ය ඥාතික සංග්‍රහ කරන්න කියලා ධර්මයේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. සිංහලවට සූත්‍රයේ ඕනෝනි ඉසුකැඟට සඳහන් වෙනවා. නමුත් මේ ගියට පස්සේ පින් දෙන්න කියලා විශේෂ අවධාරණය කළ තියෙනවා තමන්ගේ අම්මා තාත්තා ගැන. ජීවත් ඉන්න කාලය තරක් නෙවෙයි මිය ගියට පස්සේ ඊයන් ගැන බලන්න අපිට වෙනවා. ඇයි ඒකට හේතුව? පුත්තානම් ආපාදක කෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා කියපු විදියට දරුවන් බිහි කරලා ජනිත කරලා ඒ විතරක් නෙවෙයි ධර්මම පෝෂණය කරලා මේ ලෝකෙට ඉදිරිපත් කරන අපි අම්මා තාත්තා දෙන්න. කුඩා කාලේ බලන්න පාසලට බාර දෙන කලින් අපේ අම්මා තාත්තා දෙන්න කොයි තරම් අපට රැකවරණයක් වුණාද. ඊට පස්සේ දෙකෙන් දෙක ගුරුවරු, යහළ මිත්‍රාදීන්, කටි කාචාරවරුන්, ව්‍යාපාරික අය අපට හමු වෙනකොට ටිකෙන් ටික අපට අම්මා තාත්තගේ මතකය ටිකෙන් ටික ඈත් වුණා. වටිනාකම ටික ටික මතකෙන් ගිහී ගියා. අපිට මේ ලෝකයේ මුලින්ම උපකාර කරපු දෙන්න තමයි අපි අම්මා තාත්තා දෙන්න. කුඩාම කාලේ විශේෂයෙන් අපි පාසලට බාර දෙන කලින් අපිට මොකක් හෝ අනුතරක් වුණොත් අපි දුවවල යන්නේ අම්මගේ ළඟට නේද, තාත්තගේ ළඟට. ඉතින් මේ රැකවරණය නිසා තමයි අද අපි මේ ජීවිත ගත කරන්නේ. ඇතැමිට කුඩා කාලේ එක මොහොතක්වත් අපේ දෙසින් ඇස් දෙක අම්මගේ ඇස් දෙක වෙන පැත්තකට ගියා නම් අපි මොනවායි කටේ දාලා කිර කරගන්න තිබුණා. ඇතැමිට නහය දාලා කිර කරගන්න තිබුණා. ඇතැමිට උස තැනකින් වැටෙන්න තිබුණා. නැත්නම් වෙනත් අනතුරක් වෙන්න තිබුණා. ඒ සියලුම දේවල්ලෙන් ආරක්ෂා කරලා කියලා අපි බේරගත්ත පිනතුනි හරියට මැණිකක් ආරක්ෂා කරනවා වගේ කොයිතරම් වටිනා විදියටද අපේ අම්මා අපේ තාත්තා අපිව ආරක්ෂා කළේ. අන්නේම ආරක්ෂා කරපු අම්මා තාත්තා දෙන්නට සැලකන ආකාරය තමයි මේ යුතුකම් පහක් විදිහට බුදුහාමර දේශනා කළේ. හැබැයි මෙන්න මේ යුතුකම් ටික දරුවන් Tamanට සැලකන්නේ මේ කරුණ දරුවන්ගෙන් Tamanට ලැබෙන්නේ සමනොත් දෙයක් දරුවන් වෙනින් කළ තියෙනට ඕන. මොනවද ඒ දේ? ඒ දේ තමයි පින්නතුණී. දරුවා මුලින්ම වැරදි දෙයින් මුදවන්නට ඕන. අකුසලයෙන් මුදවන්නට ඕන දරුවා කුඩා කාලේ. කල්‍යාණේ නෙවෙයි සෙල්තී. ධර්මං කුසල ධම්මල පින්කම්මල යොදවන්නට ඕන. ඒ වගේම ඊට පස්සේ තමයි තුන්වෙනි කාරණය තමයි සිප්පන් සික්ඛාපදෙ කියන්නේ. අධ්‍යාපනය ලබා දෙන්න කියලා කියන්නේ තුන්වෙනි කාරණේ විදිහට. අපි හිතන්නේ ඒක පළවෙනි කාරණේ කියලා. තින්නතනේ පළවෙනි කාරණය වරදී මුදවන එක. දෙවෙනි කාරණය කුසල යොදවන එක. තුන්වෙනි කාරණය දරුවන්ට සිල්ප සම්පත ලබා දෙන එක. හතරවෙනි කාරණය. හතරවෙනි කාරණය සුදුසු අය සමග ආවාහ විවාහ කළ දීම. ඊළඟ කාරණේ තමයි සමයේ දායයන් නියාදෙන්ති. සුදුසු කාලේ දරුවන්ට තමන්ට තියෙන දායාදයක් දෙපළක් පවරන දීම. මොකද පිළිතුරු සුදුසු කාලය කියලා කියන්නේ දරුවන්ට තමන් ළඟ තියෙන දායාද දෙන්න සුදුසු කාලය මොකද? විවාහ වෙන කලින්ද, විවාහ වෙන දවසේද, විවාහ වුණාට පස්සේද, තමන්ගේ මරණයෙන් පස්සේද? දායාද දෙන්න කොයි අවස්ථාවේද? දරුවන්ට දායාද දෙන්න අවස්ථාව කියලා බුදුහාම දේශනා කළේ සමයේ දායාද ගන්නියා දෙන්නේ සුදුසු කල්හි දායාද දෙන්න. සුදුසු කාලය කියන්නේ මොකද්ද? සුදුසු කාලය අම්මට දෙන්න ගන්න. තමන්ගේ දරුවාගේ හැසිරීම විදිහේ හැසිරෙන විදිහෙන් දන්නා දරුවට කොයි වෙලාවකින් දායාද දෙන්න ඕන කියලා. දායාද ටික දීපු ගමන් තමන්ට ගෙදර යන්න වෙනවනම් එහෙනම් ටිකක් පරක්කු කරන්න වෙනවා. බුදුහාඳුරේ ඉතාම නිවැරදි විදිහට භාෂා මහසුරවල කියන පිළිතුරේ අම්මා තාත්තා දෙන්න තේරුම් ගන්නට ඕන. විවාහ වෙන කලින් දෙන එක හොඳයිද දරුවට? විවාහ වෙනකොට දායාදයක් විදිහට දෙන එක හොඳයිද? නැත්නම් ඒ දරුවන්ට දරුව ලැබෙන වෙලාවට දෙන්නක් හොඳද? නැත්නම් පරාණ බුද්ධිය තියාගෙන දෙන එක හොඳයිද කියන එක තමන් තීරණය කළ තියෙන්නට ඕන. එහෙම නැත්නම් තමන් කරදරයට පත් වෙනවා, තමන්ට පාරදම හිනවේ. අන්න එහෙම නොවන්නට බුදුහාමුදුරේ තාම නිවැරදි විදිහට තමන්ට සුරියන් වදයක් තියෙනවා නම් ඒ දරුවන්ට නිසි විදිහට බුද්ධිමත් විදිහට ඒක පවරා දෙන්නට ඕන. නමුත් වෙනතුනි එහෙම බුදුදහමේ කිව්වත් දායාදයේ විදිහට බුදුදහමේ වැණිගුණ සලකන්නේ මොකන්ද? අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ලක්ෂණය තමයි දෙගුරුන් විසින් තම දරුවරට දෙන නොමද දහනම් විවියතුන් සමහ මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනවා කියලා. අම්මා තාත්තා විසින් තමන්ගේ දරුවන්ට දෙන්න තියෙන එහෙම දායාදේ මොකන්ද? විවියතුන් සමහ මැද ඉදිරියෙන් ඉන්න පුළුවන් විදියට දරුවන්ට සිල්ප සාකර ලබා දෙන්නට ඕන. හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕන. ඒක තමයි උසස්ම දායාදයේ විදියට බුදුදහමේ සලකන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්දී තවත් වැදගත් කාරණා කිහිපයක් අපේ අවධානයට යොමු කරන්න ඕන. ඒ මොකක්ද? එකාන්තයෙන් තමන්ට දරුවන් ඉන්නව නම් ඒ දරුවන් ටික සුරක්ෂිත කරගන්නේ කොහොමද? දරුවන්ට එන්න තියෙන අපල ටිකෙන් දරුවන් දුරු කරගන්නේ කොහොමද? අනුදුරු වලින් බේරගන්නේ කොහොමද කියන කාරණේ. අනිත් ඒ තමයි තමන්ට දරුවන් නොහිටියත් අපි හැම දෙනෙක්ම දරුවන් විදියට අපේ අම්මා තාත්තා දෙන්නට උපරිම ගරුත්වය ලැබෙන විදියට විතරක් නෙවෙයි බුදුදහමේ හැටියට අපි සලකන්නේ අපේ මේ ආත්මභාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි. අපි මේක කලින් ආත්මභාවයේ හිටිය අපේ අම්මට තාත්තට සලකන හැටි. එහෙනම් කියන්නේ අපිට මේ ජීවිතයේ මේ සුගතිය ලබා දුන්නේ පිටුතුනේ ඇත්තටම මේ ආත්මේ අම්මා තාත්තා වගේම කලින් අපට ලැබී සම්මාගත තාත්තලා උදව් කරපු නිසා. බැරි වෙලාවත් අපි අම්මගේ කුසේ පිළිසින ගන්නකොට ඒ පිළිසින ගත්තේ අංග විකල වෙන්න පුළුවන් මානසිකත්වයක් තියෙන විඥානයක් නම්, මන්ද බුද්ධික වෙන්න තියෙන විඥානයක් නම් මව කුසේ වැසගත්තේ. ඇතැම් විට අම්මා තාත්තා දෙන්න වෛද්‍යවරුන්, වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරු වුණත් ඊට වෙනසක් කරන්න බැහැ. ඒ නිසා අපි මේ ආත්මභාවයේ අම්මගේ කුසේ ප්‍රතිසන්දි ගන්නකොට ඒ හොඳ විඥානයක් ඒ මට්ටමට සකස් කළ දෙන්නට ඇත්තටම අපට උදව් කරලා තියෙන කවුද? මේට කලින් ආත්ම භාවනේ කිය අම්මල තාත්ත ඒක හොඳට මතක තියාගන්න. ඒ උදව්ව ඒ අම්ම තාත්ත කරන තිබ්බනම් ඔබ ඇතමිට ආබාධිත කෙනෙක් වෙන්න තිබුණා, මන්දබුද්ධික කෙනෙක් වෙන්න තිබුණා, උපතෙන් අන්ධ බිහිල කෙනෙක් වෙන්න තිබුණා. අන්නේ අන්තර වලින් බේරෙලා ඊටාම වාසනාවන්ත උපත සහිත ශක්තිමත් කුසල සාගත විඥානය අපට දායක කර දෙන්නට අතීත ආත්ම භාවයේ හිටිය අපේ අම්මා තාත්තලා උමාකවට උදව් කරලා තියෙනවා, සින්දහම් කරන්න මඟ පෙන්වලා තියෙනවා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුර සඳහන් කරනවා යම්කිසි දරුවෙක් හොඳට සිල්වත් කාලයක් ගත කරනවා නම්, හිත දියුණු කරනවා නම්, අන්නේ සීල භාවනාවන්හි යෙදෙන දරුවා ගැන මේක කලින් ආත්ම භාවල අම්මල තාත්තලා කැමිට සුගතියේ ඉන්නය ඒ දරුවා දිහා බලාගෙන ඉන්නවා කියලා. බලන්න පුළුවන් දැන් වල ඉන්න අතීතගත ආත්ම භාවල අම්මල තාත්තලා තාමත් කලකන්නේ අය තමන්ගේම දරුවා කියලා කලකන්නේ. ඊට අදාළ කතා රාශියක් මේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. තමන් හොඳට පින්කම් කරනකොට, සමාජ සේවා කරනකොට, කීර්තිමත් ලෝකේ ඉන්නකොට ඇතැම් විට මේ ආත්ම භාවය අම විතරක් නෙවෙයි, මේට කලින් ආත්ම භාවය අමල තාත්තල සුගතියෙන්ගෙන සතුට වෙනවා. අනේ මගේ පුත දුව, පුත පුතා දුව මේ වගේ ලෝකෙට සේවය කරනවා, මේ වගේ සේවා ජීවිතයක් ගත කරනවා කියලා. ඒ නිසා පිනතුනි මෙන්න මේ ගරුත්වය අපි අපේ අමල තාත්තල ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අම්ම තාත්ත ඉන්නකම් පිනතුනි තමන්ගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කයක් වෙන්නට ඕන කුඩා කාලේ පටන්ම අම්මල තාත්තට උදව් කරන්න කියන එක සතුටු වෙන්නේ. අපි ලෝකයේ බොහෝ විට අනිත් පැට යුතුයකම් උදව්පකාර කරනවා. නමුත් බුද්ධිමත් ධර්මයේ දන්නේ කෙනෙක් අපි දිහා බලන්නේ, අපි කොච්චර සතුටුසෝද කියලා බලන්නේ, අපි අම්මට තාත්තට කොහොමද සලකන්නේ කියන ආකාරය දිහා බලනවා. වෙනත් හැට සලකන ආකාරය නෙවෙයි. සත්පුරුසය හොඳට අපි දිහා බලනවා. ඒක නැත්නම් තමන්ගේ අම්මා තාත්ත ජීවත්වල ඉන්නවා නම් අම්මා තාත්තට කොහොමද සලකන්නේ කියන එක හොඳ අවධානය යොමුයි. අනිත් කාරණේ තමයි පින්තුනි ආමුණේය පාමුණේය කියන ගුණ දෙකෙන් නැත්නම් අම්මට තාත්තට වඳින සුදුසුයි, ඒ වගේම දුර ඉඳලාගෙන කියන සිව්පස්සේ ළමන්නට අම්මා තාත්ත සුදුසුයි. රහතන් වහන්සේලා තුළ සංඝ රත්නය තුළ තියෙන ගුණ දෙකක් අම්මා තාත්ත ගැන තියෙනවා කියලා සඳහන් කරනවා. ඇයි මෙහෙම සඳහන් කළේ? පින්නතුනි අම්මා තාත්ත දෙන්නේ කියන්නේ පින් කුඹුරු දෙකක් තමන්ගේ නිවසේ ඉන්න. ඒ අම්මා තාත්ත දෙන්නට තමා දෑතින් සලකනවා නම් වෙන පින්කමක් නොකළා. මේ දෙමව්පියන්ට සැලකීම තුළින්ම පින්නතුනි සුගතිගාමී වෙන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ නොවෙච්ච කාලවල ලෝකයේ මිනිසුන් සුගතිගාමී වෙන්න කරන පින්කම් මොකද කියලා. මිනිස්සු වෙනත් පින්කම් ගැන දන්නේ නැහැ බුදුවරයෙක් නැති නිසා. මිනිස්සු ලෝකයේ සුගතිගාමී වෙන්න කරන ප්‍රධානතම පින්කම තමයි ගෙදර මිදගෙන තමන්ගේ අම්මා තාත්ත දෙනට තමන්ගේම දෑතින් සලකන එක. අම්මා තාත්ත ඉන්නවා නම් මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පිණිසුනි මේක මගේ හැරගන්න එපා. එතැන් විට තමන්ට තව සහෝදර සහෝදරී ඉන්න පුළුවන්. හිටියා හෝ නැත හෝ වේවා තමන් උපරිම තමන්ට කරන්න පුළුවන් උපකාරය කරන්න දුර හිටියත් ළඟ හිටියත් මේ කමත කරන්න එපා. මෙන්න මේ කුසලයෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිමත් කරගන්න. මාතා පිතෝ පණ්ඨානං ඒතම් මංගල මුත්තමන් කියලා සඳහන් කළා. අම්මා තාත්තට සැලකීම සුප්‍රීම් බ්ලෙසින් එකක් විදිහට උතුම් මංගල කාරණයක් විදිහට සඳහන් කළා. ඒ නිසා මෙන්න මේ මංගල කාරණේ මේ කුසලයේ අපේ ජීවිතයට ජනිත කරගන්න ඕන අපි. අනිත් පැත්තෙන් පේනතුනි තමන්ට දරුවන් ඉන්නවා නම් අන්නේ දරුවන්ගේ සාර්ථකත්වයේ දෙස ඔබ හුඟක් නොනේ කල්පනා කරන්න ඕන. බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය දිහා බලන්නේ එක්ක සංගීත ආදී කලාංගයක තියෙන දක්ෂතාවය, නැත්නම් භාෂා ඥානය, නැත්නම් යම් යම් විෂය ධාරාවල ඉදිරියට යෑම තමයි අම්මා තාත්ත තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වය විදිහට දකින්නේ. පින්නතුනි අපේ ජීවිතය කියන්නේ හරියට ඔබ දැකලා තියෙන අයිස්බර්ග් එකක්. අයිස්බර්ග් එකක් වගේ නේද අපේ ජීවිතය කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? අයිස්බර්ග් එකේ උඩට පේන පිටුනි ටිකයි යකට විශාල ප්‍රමාණයක් නැබෙන්නේ තියෙනවා. අපේ ජීවිතේ මේ උඩට පේන ටික අර අයිස්බර්ග් එකේ උඩට පේන ටික වගේ. අපි අඳින පළඳින හැටි, අපි කරන රැකී රක්ෂා, අපේ ගෙදර, වාහනය, දරුවන් මේ තේන ටික පින්නතුනේ අර අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ. එහෙනම් අයිස්බර්ග් එකේ යට කොටස මොකද්ද? අයිස්බර්ග් එකේ යට කොටස තමයි පින්නතුනේ අපේ කර්ම ශක්තිය. අපි ගිය ආත්ම භාවල කරපු කර්මයන් සහ මේ ආත්ම භාවය අපේ සිත මුලලා කරන කර්ම ශක්තිය ටික තමයි අර අයිස්බර්ග් එකේ යට තියෙන කොටස. බොහෝ දෙනෙකුට මේක අවබෝධයක් නැහැ පින්නතුනේ. මේ අයිස්බර්ග් එකේ උඩ කොටස විතර අපි සාර්ථක කරගෙන බලන්නේ. නම් අයිස්බර්ග් එක යට කොයිතරම් ඩැමේජ් එකක් තියෙනවද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මොකද ඩැමේජ් එක කියලා කියන්නේ අතීතයේ කරපු කොයි වගේ බරපතල කර්ම අකුසල කර්ම කොයි මොහොතේ එක දවසේ විපාක විඳින්නේද කියලා අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අන්න ඒ නිසා විශේෂයෙන් Tamanට දරුවන් ඉන්නවා නම් මේක හොඳට මතක තියාගන්න. දයන් වුණාට පස්සේ අඬන කෑනහල වැඩක් නැහැ. ඔබ දැකලා ඉත පසුගිය කාලෙම දරුවන් අතුරු වලටපත් වෙච්ච හැටි. ඇතැමිට එකම ළමයා එකම දරුවෙක් හිටියයි. ඇතැමිට දරුව දෙන්න හිටියයි. ඇතැමිට ඒකාන්තුරේ මේ දරුවෝ ටික ඔක්කොම අතුරු වලටපත් වෙනවා. ඇයි මේක හේතුව? මේ සතර කර්ම අපට තියෙන අකුසල කර්ම වල ශක්තිය අපි ධර්මයෙන් මේ කුසලෙන් අපි දුර්වල කළා නෑ ඒක. ඒ නිසා පින්නතුනි නිතරම Tamanta දරුවෝ ඉන්නවනම් Taman සිල් ගත්ත වගේ ඉන්න ඕන. හැකිතා උදේ හවස පින්දහම් කරන ඕන Tamanගේ ගෙදර. උදෑසන අවදි වෙලා බුදුහාඳුරන්න මහාන තිබීමේ ඉඳන් හවසට දරුවෝ දෙක අඩුම ගානේ විනාඩි 5ක් 10ක් බුදුන් වැඳීම දක්වා සම්පූර්ණ Tamanගේ දිනචරියාව ආගමික පරිසරයක් මත ගොඩනගා ගන්න. ඒ තරක් නෙවෙයි නිතරම ප්‍රබල කුසල දහම් කමනු කරන්න තමන්ගේ දරුවන් සම්බන්ධ කරගන්න. අපි දන්නේ කොයි මොහොතේ කොයි වගේ අකුසල කර්මයක් දරුවෙකුට විපාක දෙයිද කියලා. ඒ නිසා ඔබ දැනට මෙහෙම සත්‍යකව ඉන්නේ අතීතයේ කරා වූ බලවත් කුසල ධර්ම වල ආනිසංස විදියට. නමුත් වෙන කෙනිය අපි ඒ කුසල දහම් ටික කොයි මොහොතේ දුර්වල වෙද කියලා අපිට කියන්න බෑ. කොයි මොහොතේ ප්‍රබල අකුසලයක් ඇවිල්ලා ඔබට හෝ ඔබේ දරුවාට ලෙඩක් දුකක් අනතුරක් වේද කියලා අපි දන්නේ නැහැ. මේක කල් තියාම පින්නතුනි හිතල තියන්න. දෙයක් වුණාට පස්සේ කියන්න එපා මන්නම් මේ දේ වෙයි කියලා තුන් හිතකින් මට හිතුවේ නැහැ කියලා. බුදුහාමුදුර අපට කලින්ම දේශනා කරනවා මේ අනතුරු වලට පත් වෙන බව අබින්ඛන් පච්චවේක සම්බන් කියලා. නිතරම මෙහෙ කරන්න කියලා. සබ්බේ තේහි මනාමහවෝ විනාමහවෝ අබින්ඛන් පච්චවේක සම්බන් කියලා. තමන් ප්‍රියමනාප දේවල් වලින් තමන්ගේ ඥාතිවරයෙක් වෙන්න පුළුවන්, නිරෝගී බව වෙන්න පුළුවන්, රෝග සම්පත්තිය වෙන්න පුළුවන්. මේ කුමන හෝ දේවල් තමන්ට දැනෙන තියෙන සම්පත් කොයි මොහොතේ අහිමි වෙන්නේ. අන්න ඒක දන්නවනම් කම්මස්ස කොහොම මේ කම්මදායාලෝකෙ විදියට කර්මය තමන්ගේ ස්වකීය ඥාතිවරයෙක් කියලා හිතලා නිතරම මෙනෙහි කළ කටයුතු කරන්න කියලා. අන්න ඒ සඳහා වෙනතුනි ප්‍රබල කර්ම විකර ගන්නට ඕන. මොනවද ප්‍රබල කුසල කර්ම කියලා කියන්නේ? සාමාන්‍ය දානමෙන් කම ඉඳගෙන පින්නතුනි. ගෙදර සදා සිව්පාවට තමන්ගේ ගෙදරට එන කුරුල්ලන්ට කෑම දෙන එක ඉඳන් සාංගික දානමෙන් පින්කම දක්වා මේ අතර තියෙන සියලුම පින්කම් වලට ඔබ දායකත්වය දක්වන්න. ඔබේ නිවසේ පින්කම් කරන විතරක් නෙවෙයි ඔබේ ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල් වල විශේෂයෙන් සංසතු දානමෙන් පින්කම් කරන අවස්ථාවේදී හැකිතා පින්තුණියකට උදව්වක් කරන්න. සහභාගී වෙන්න බැරි නම් කලින් ගිහිල් අඩපණි වතුර පොතා ටිකක් හරි දානෙට කියලා දෙන්න. ඥාතිගේ ගෙවල්වල දාන සාදුසිතින් අනුමෝදන් වෙන්න. ඒ ඥාතිවරුන්ගේ ගෙවල්වල දාන පින්කම්වල පින්තූර ඕමන හෝමාර කරගන්න. ওই ෆෝන් එක තියෙන්නේ ඒවට තමයි. පින්කම් කරන තමගේ යහළුවන්ගේ ගෙවල්වල තියෙන ඒ පින්කම්වල තොරතුරු හෝමාර කරගෙන ඒව අනුමෝදන් වෙන්න. මේක වෙනතුනි තාම වැදගත් දෙයක්. ඒ විතරක් නෙවෙයි සම්බදානං ධම්මදානං දිනාදී විදියට ධර්මදානමේ පින්කමක් ඇතිතා ආකාරයට කරන්න බලන්න. අනිත් දේ තමයි බෙහෙත් තෙහෙත් පූජා කරන්න. බෙහෙත් ද්‍රව්‍ය ඖෂධ පූජා කරන්න ලැබෙච්චයිද. බුද්ධ පූජාවන් මේව පූජා කරන්න. මේ හැම දෙයකින්ම පින්තුනේ තමන්ගේ දරුවන්ගේ නිරෝගී භාවය ජීවිත ආරක්ෂාව ලැබෙනවා. මේ අතර තවත් සුවිශේෂ දෙයක් කරන්නට ඕනේ. ඒ තමයි තමන්ගේ දරුවන් ලවා වැඩිහිටියන්ට වන්දනා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා හත් දවසෙන් මියන්නේ දරුවෙක් හිටියා. මේ දරුවා හත් දිනෙන් මියන බව බුදුහාමුදුර දැනගෙන මොකද කළේ? ස්වාමීන් වහන්සේලා 12 සමක් වැඩමවලා මේ දරුවා නැදි කරගෙන 7 දවසක් පිළිත් කිව්වා. පිළිත් කියන ආශිර්වාද කළා. ඒ විතරක් නෙමෙයි මේ දරුවා ලවා වැඩිට යන්න ස්වාමීන් වහන්සේලාට හොඳට දනගස්සල වන්දනා කෙරෙව්වා. මෙන්න මේ කුසල ආනිසංස විදියට අර 7 දවසින් මෙයන්ගේ දරුවා අවුරුදු 120 ජීවත් වුණා කියලා කියනවා. දීගාය කුමාරයා. මෙන්න මේ සිදුවීමෙන් තමයි අභිවාදන ශ්‍රීස්ස නිච්ඡන් වද්ධාමචායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන් සුඛම් බලන් කියන ගාථාව විවහරට ආවේ මේ සිදුවීම නිමිති කරගෙන. ඒ නිසා වෙනදින ඔබේ නිවසේදී ඔබ ඔබට වන්දනා කරන්න අම්මට තාත්තට දරුවන්ට වන්දනා කරන්නට දරුවන් ලවා වන්දනා කරවන්නට ඔබ උනන්දු කරවන්න. ඒක ඔබට කරන ගෞරවයක් විතරක් නෙවෙයි. ඒක දරුවන්ට නිරෝගී භාවය දරුවන්ට දිගාසිරි ලබන්න හේතු වන දෙයක්. ඒක ඔබට ලැබෙන වාසියක් නෙවෙයි. ඒක වාසිය ලැබෙන දරුවන්ටම. පන්සලකට ගියාම වැඩිහිටියෙක් දැක්කහම ඒ දරුවන් ලවා ගෞරව කරවන්න වන්දනා කරවන්න දරුවන්ට ලවා. මේක ත්‍රිදම වේදෙනිය වශයෙන්ම විශේෂ ආනිසංස ලැබෙන කාරණයක්. මේ වගේ පරිත්‍යාග ශීලීත්වයෙන් තමනුත් මේ දේවල් කරන්න, තමන්ගේ දරුවනුත් මේවට සම්බන්ධ කරගන්න. සමහරට අමල කාර්යවල තමන් මේකෙන් කරනවා. නමුත් දරුවන්ට මේව කරන්න උනන්දු කරවන්නේ. ඇතැමෙන දරුවන්ට පාඩම් කරන්න බාධා වේ. ගමන් බිමන් වලට බාධා වේ. දරුවට කරදරයක්, උදෙන් අවදි වෙන්න අපහසුතාවක් මේ වගේ හිතන මේව දරුවන්ට උනන්දු කරවන්නේ අපේ වැඩිහිටිය. පින්නතුනි, තමන් දහමෙන් ඉදිරියට යන වගේම තමන්ගේ දරුවන්ට ඇත්තටම තමන් ආදරේ නම් මේ දහම් මගට දරුවෝ යොමු කරන්නට ඕන. ඉතින් වැඩගත් කාරණේ. දෙවැනි පියවර තමයි සිල්වන්ත බව කියන එක. විශේෂයෙන් පංචශීලය රකින්නට තමන්ගේ නිවස තුළ ඉඳගෙනම තමනුත් පංචශීලය රකින්න, තමන්ගේ දරුවනුත් පංචශීලය රකින්න උනන්දු කරවන්න. ඒකෙන් දරුවාගේ කුසලයේ වා ශක්තිමත් වෙනවා. දරුවට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. නිරෝගී භාවය ලැබෙනවා. දිගාන්තයේ සම්පත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජගත ජීවිතයේදී ඉතාම සාර්ථකව අනිත් අයත් එක්ක සුහදව කටයුතු කරන්නත් අනිත් දැක කිත් දිනා ගන්නට ඒ විතරක් නෙවෙයි වෘත්තීය වශයෙන් වා ඉදිරියට යන්නට සිල්වන්ත භාවය කියන එක අත්‍යවශ්‍ය සාධකයක් විදිහට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සිල්වත් ජීවිත ගත කිරීම. තුන්වෙනි දේ තමයි පිළිතුරු භාවනාව. ඉතාම සරල භාවනාවක් වන මෛත්‍රී භාවනාව. අඩුම ගානේ දවසට විනාඩි 5ක් දරුවත් එක්ක ගෙදරදී කරන්න. මේක තමයි ඉතාම ප්‍රබල විදියට පිළිතුරු දරුවන්ගේ කුසලය වර්ධනය කරගන්න හේතු වන කාරණා. මෙන්න මේ කුසලයෙන් ශක්තිමත් වනවදී ඔබ බලාපොරොත්තු වෙනවට වඩා කලින් ඒ සාර්ථක ඉලක්ක වලට තමන්ගේ දරුවන් ළඟා කරගන්න පුළුවන්. ඇතැම් විට ඔබ දරුවට එක උපාධියක් අරන් දෙන්න නම් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කුසල ආනිසංස විදියට නියමිත කාලයකදී ඇතැම් විට උපාධි දෙකක් ගන්න පුළුවන්. ඔබ දරුවට බලාපොරොත්තු වෙන්නේ භාෂා දෙකක් උගන්නන නම් ඇතැමිට භාෂා හතරක් දරුවෝ ඉගෙන ගන්නවා මේ කුසල ආනිසංස විදියට. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ තවත් සුවිශේෂී කාරණාවක් තමයි තමන්ගේ දරුවන්ගෙන් අනාගතයේ සතුට බලාපොරොත්තු වෙන තමයි ඔබ හැමදේම කරන්නේ. ඔබටම ගරු සැලකිලි නැති වුණත් ඒ දරුවා ලෝකෙට ගිහිලා සේවය කරලා නිවැරදි පුද්ගලෙක් වශයෙන් කාටවත් පිළිහෙරක් නොවන විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන දකින්න ඔබ කැමති අම්ම තාත්තා විදිහට. එහෙනම් දෙනතුනි විශේෂයෙන්ම දරුවන් දහමට යොමු කරන්න ඕන. දරුවන්ට හුඟක් ඉගෙන ගන්නට විතරක් මිලමු දහම් නියම කරන්න විතරක් දරුවා සාර්ථක වෙන්නේ නැහැ. දරුවා සාර්ථක වෙන්න නම් හැකි තාක් දුරට දරුවාට තේරෙන භාෂාවකින් දහම් පොතපත දෙන්න කියවන්නේ. ඉන්ටර්නෙට් එකේ තියෙන හොඳ දේශනා අහන්නට දරුවාට දෙන්න. භාවනාවට ටිකෙන් ටික දරුවා යොමු කරන්න. අලුතෙන්ම මනෝවෛද්‍ය විශේෂඥවරු භාවනාව ගැන ස්පිරිතුවලිටි එක ගැන කරන රිසර්ච් පිළිබඳව තියෙන දේශනා තිබෙන ඉන්ටර්නෙට් එකේ ඒව දරුවන්ට අහන්න දෙන්න. ලොකු උනන්දුවක් දරුවන් ඇති වෙනවා මේකෙ. මෙන්න මේ උනන්දුව දරුවන්ට පින්නතර විශේෂයෙන් ලබා දෙන්න. මෙන්න මේ දෙක තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයේ දිනෙන් දින ඉදිරියට යන ආකාරයේ ඔබට දැක ගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි පින්නතුනේ. යම්කිස් කෙනෙකුගේ මානසිකත්වයේ ඉහළටම දියුණු වෙන ආකාරයට මේ සූත්‍රයේ මඟ පෙන්වීමක් කරනවා. මොකද මඟ පෙන්වීම? මඟ පෙන්වීම තමයි තමන්ට ඉන්න දරුවන් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට දියුණු වෙනවා දකින්නටත් ඒ ධර්මයෙන් ලෝකෙට වැඩිපුරම සේවයක් ආධ්‍යාත්මික පැත්තට වෙනවා දකින්නටත් අම්මා තාත්තගේ ප්‍රාර්ථනාවක් සිහිනයක් තියෙනවා. අර චිත්ත ගෘහපතිය හත්තාලවකයි වගේ වෙන ගන්නේ නැයි ආධ්‍යාත්මික වශයෙන් මගේ දරුවා ආදාරේ ඉදිරියට යන ලැබේවා දරුවාට කියලා තමගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තරක් නෙමෙයි තවත් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන්ට ලැබෙන දරුවේ සාසනෙට පූජා කරන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ කොතන හරි තියෙනට ඕන. ඒක තමයි මේ ජීවිතේ බැරි වෙන පුළුවන්. මේ ජීවිතේ සමාජ දරුවෝ දැන් ලොකු වෙන ගොලම මේ වගේ වෙන්න පුළුවන්. ඇතැමෙන දරුවෝ තමට නැති වෙන්න පුළුවන්. ඒකට කමන්නේ. නමුත් වෙන තුනේ සසර තව ආත්ම භව 100ක් හරි ගිහිල්ලා නැත්නම් තව කල්පයක් හරි ගිහිල්ලා මට ලැබෙන මගේ කුසෙන් බිහි වෙන මගේ ලෙයින් කිරෙන් දහදියෙන් මෙලොවට ජනිත වෙන මගේ දරුවේ මම ආධ්‍යාත්මික දිනුව සඳහා පූර්ණකාරීනව මේ සාසනයට පූජා කරනවා කියන හැඟීමත් ඔබේ හිතේ කොතනක හරි තියෙනට ඕන. අන්නේ ප්‍රාර්ථනාව විසින්ම පිනත නිවබේ කුසලිය ඉතාම ශක්මත් කරනවා. ඔබේ ආත්මක සම්පත්තිය ඔබේ දැක්ම පුදුම විදිහේ වෙනසකට භාජනය වෙනවා. ඔබ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරාට විතරක් ඇත්තටම ඔබට ස්වාමීන් වහන්සේලා ගැන දැනගන්න බෑ. ඔබ ස්වාමීන් වහන්සේලගේ වටිනාකම, උන්වහන්සේලාගේ ආත්මක සම්පත්තිය, උන්වහන්සේලාගේ අවශ්‍යතා දැනගන්නේ ඔබේම දරුවෙක් පැවිදි කරපු දවසට. ඒක මෙහෙර විහාරස්ථාන 84 දහසක් කරන්න බෑ. දමදිව රජ කරපු, ඉන්දියාවේ රාජ්‍ය කරපු අසෝක අධිරාජ්‍ය මෙහෙර විහාරස්ථාන 84 දහසක් කරා. මේ මෙහෙර විහාරස්ථාන 84 දහසක් ඉදි කරපු රජතුමා ස්වාමීන් වහන්සේලගෙන් අහුවා, ස්වාමීනි මම දැන් සාසිත උරුමකාරයෙක්ද කියලා. ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් රහතන් වහන්සේලා කිව්වා, නෑ රජතුමනි, තාම ඔබ මේ සාසිත උරුමකාරයෙක් නෙවෙයි කියලා. විහාරස්ථාන 84 දහසක් ඉදි කරපු කෙනෙක්වත් සාසිත උරුමකාරයෙක්ුනේ නෑ. ස්වාමීන් වහන්සේලා මොකද කිව්වේ? ඔබට සාසන ගුරුමේ ලබන්න ඕන නම් ඔබේ දරුවෙක් සාසන පූජා කරන්න කියලා. රජතුමා ඊටේ දරුව දෙන්නම මේ සාසන පූජා කළා. ඒ පූජා කරන නිසා මේ මිහිඳු හාමුදුරුව සංගමිතා දෙනමගින් බලන්න පිනතුනි අද ලෝකයේ මේ ධර්මයේ බබලන්නේ ඒ දෙන්නින්ද. අන්නේ නිසා පිනතුනි ඔබට මෙන්න මේ සිහිනය, මේ බලපොරොත්තු, මේ සිතිවිල්ල ඔබේ හිතේ හැම මොහොතම තියාගන්න. මම ලබනත් මේ හරි නැත්තම් තව ආත්මවාසියකින් හරි මට ලැබෙන දරුවේ මම සම්බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා. අන්නේ සිතිවිල්ලෙන් ඔබේ පින්තුනේ පුදුම විදිහේ මානසික පරිවර්තනයක් වෙනවා. ඔබ අනේ ශාසනය ගැන හිතන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකිනකොට ඔබ ඇතිවන ආකල්පය මේ පින්තුන උගා මාඳුරට ආදරේ සලකනවා. නමුත් ඊටත් වඩා මේ සිතිවිලි ඒ කුසන් දීන වෙන පින්තුනේ මෙන්න මේ හැඟීම ඔබේ සිතේ ඇති කරගත්තොත් අන්නේ කුසලී නිසාම ඒ පින්කම අද නොකර මේ සිතුවිල්ලෙන් කිටියොත් ඔබට ඒ සිතුවිල්ල නැති ඊළඟාත් භාවයේ සුගතිගාමී වෙන්න. පින්තුනි අප මේ සඳහන් කළේ විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගේ කුසලයේ දේරු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඒ විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේ ඒ තමන්ට එන්න තියෙන අනුතුරු ලෙඩ දුක් ආදීන් බේරගෙන තමන්ගේ දරුවා වැඩිපුර කාලයක් ජීවත් කරවන්නට බුදු දහමෙන් ලබා දෙන උපදෙස් ටිකයි මේ සඳහන් කළේ. ඇතැමිට අම්මා තාත්තා දෙන්න දැහැම වෙන පුළුවන්. දරුවෝ දානක වෙන පුළුවන්. එහෙම වුණත් සමහර වෙලාවලදී සමහර ප්‍රබල කර්ම තියෙනවා වළක්වන්න බැරි කර්ම. ඒක සාමාන්‍ය අපිට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් වළක්වන්න බැරි කර්ම තිබුණා. දීඝාය කුමාරයාගේ ආයුෂ දීර්ඝ කරත් විරුඩුක කුමාරයා වෙල සාක්‍ය වංශය ඝාතනය කරනකොට බුදුහාඳුනට බැරුණ එක වළක්වන්න. තුන් පාරක් උස්නා කළා. තුන් පාරම බුදුහාඳුනට බැරි වුණා. විරුඩුක කුමාරයා වෙලා මුළු සාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදුහාඳුනගේ ඥාතින් විශාල පිරිසක් ඝාතනයට ලක් වුණා. සමහර කර්ම වළක්වන්න බැරි වෙන තුනී. අන්න එතෙන්දී මෙන්න මේ කර්ම චක්‍රයේ ජය ගන්න විදිහට ධර්ම චක්‍රයේ මෙවන ආකාරයෙන් ඊළඟට බුදු දහමෙන් අපට මඟ පෙන්වනවා. සාමාන්‍යයෙන් හැකිතාක දුරට ජීවිතය කුසල දහම් කරගෙන දාන කියන භාවනාව වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා උපරිම ලෙස ජීවිතේ කරන්නේ. ඒ කරන්න කරන්න ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙනවා. තමන් අඛණ්ඩව කාලයක් මේ කුසල දහම් කරනකොට තමන්ට දෙතනම වේදෙනේ වශයෙන්ම ආනිසංස ලැබෙනවා. ඔබ කරන කටයුතු ඔබ හරියට මාස ගානක් අවුරුදු ගානක් plan කරලා කරනා වගේ ඉතාම සාර්ථකව ඉලක්කයටම ඒව සිද්ධ කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා මේ ප්‍රබල කුසල් දහමල අනිසස් විදියට. හැබැයි සාමාන්‍යයෙන් සරලව දවසක් දෙකක් කරලා නම් බෑ දෙන්න දෙන්න. කාලයක්ම මේක කරන්න ඕන. විශේෂයෙන් පංචශීලය රකින්න ඕන, නිතර මෛත්‍රී භාවනා කරන්න ඕන. විශේෂයෙන් මා අවසානයේ සඳහන් කළේ දරුවෙක් සාසනට පූජා කරනවා කියන සිහිනය පුළුවන් නම් දිනපතාම තමයි හිතන්න. මෙන්න මේ දේත් එක පිනතුනේ තමන්ගේ ආධ්‍යාත්මීය කුසලය ප්‍රබල විදියට ඉහළම තලයට යනවා. තමන් ප්‍රාර්ථනා කරත් නොකරත් තමන්ට නිරෝගී භාවය දිගාචරී සම්පතිය විතරක් නෙවෙයි තමේ තමන්ගේ සමීපතම ඥාතීන්ට මේ කුසල දහම ලාංකස අවශෝෂණය වෙන ආකාරයේ යොමු වෙන ආකාරයේ ඔබට දැක ගන්න පුළුවන්. හැබැයි මෙහෙම කුසල කළා තමන්ට බැරි වෙන ප්‍රමාණයක් තියෙනවා පාලනය කරන්න. තමන් කොයිතරම් කුසල කරත් කොයිතරම් දාන ආදී පින්කම් කළත් තමන්ට සමහර දේවල් මේ ජීවිතේ පාලනය කරන්න බැහැ. අන්න ඒ විදිහ අභියෝග කීපයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒයින් පළවෙනි අභියෝගය තමයි මහලු වීම කියන අභියෝගය අපට ජය ගන්න බැහැ. මේ ලෞකික කුසලයේ කොච්චර අපි කරත් මහලු වෙනකොට මහලු වීමේ මන දුකෙන් අපට නිදහස් වෙන්න බැහැ. ඊළඟට මරණයට පත් වීම කියන අනුසුරෙන් බේරෙන්න බැහැ. ඊළඟට නැවත ඉපදීම කියන අනුතුර මෙන්න මේ අභියෝග තුන අපේ ජීවිත අභියස තියෙනවා. මෙන්න මේ අභියෝග තුන ජය ගන්න ආකාරය ඊළඟ පියවරේදී ධර්මයේ තුලින් අපට විස්තර කරනවා. කොහොමද අපි ජය ගන්නේ? ඒක ජය ගන්න පිණිස ප්‍රඥාවෙන් ජය ගන්නේ. අපට මනසට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක අපි ඉතාම නිවැරදිව ධර්ම තුලින් තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිතය කියලා කියන්නේ ඇසට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට එන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට එන අරමුණ. මෙන්න මේ දෙක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ ඇස් කන නාස සහ ඉන්ද්‍රිය වලින් ලැබෙන අත්දැකීම විනෝදිනී අත්දැකීමේ ස්වභාවය මොකද්ද? අත්දැකීමේ ස්වභාවය තමයි මේ මොහොතේ තමයි මේ අත්දැකීම අපිට ලැබෙන්නේ. අපි ඇත්තට රූපයක් බලනවා නම් ඒ රූපයේ කලින් තිබුණු රූපයක් නෙවෙයි. පරමාර්ථ සත්‍ය හැටියට ගන්නකොට ඒ රූපය ඒ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇත්තට පේන රූපයක් තමයි දැන් පේන්නේ. දැන් ඔබේ ඇස්සට රූපයක් පේනවා නම් කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ රූප හෝ ශබ්ද ඒ තියෙන විදියටම ඔබට අත්දැකීම් ලැබෙනවා නෙවෙයි. ඔබේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ලෝකයයි මේ ඔබට පේන්නේ. ඔබේ මනසේ ස්වභාවය වෙනස් වෙච්ච ගමන්ම මේ පේන රූප වෙනස් වෙනවා, ශබ්ද වෙනස් වෙනවා, මේ අත්දැකීම් වල තලය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ වගේම පින්වතුනි අපට සිතට සිතිවිල්ලක් එනවා නම් ඒ එන අවස්ථාවේදී අපට ඒ සිතිවිල්ලත් එක්කම රූපයක් නිර්මාණය වෙලා පේනවා. ඔබේ ගෙදර ගැන කිව්ව ගමම ගෙදර ඔබට මැවිලි පේනවා. වාහනය ගැන කිව්ව ගම වාහනය ඔබට පේනවා. රැකියාව කරන ස්ථානය කිව්ව ගම ඒ රූප ටික පේනවා. ඒ පේන කොට අපට හිතෙන්නේ මොකද්ද? ඒ දේ දැන් තියෙන මේ මොහොතේ අත්දැකීමක් විදිහට තමයි අපට පේන්නේ. ඇත්තටම මොකද්ද වෙන්නේ? මේ මොහොතේදී අපට පේන්නේ. මේ මොහොතේ අත්දැකීම පේනවා නම් එහෙනම් දැන් ගෙදර ඉන්න කවුද කියලා ඔබට කියන්න පුළුවන් වෙනවා. ගෙදර ඉස්සරහ නාතල තියෙන වාහනේ මොකද කියලා කියන්න පුළුවන් වෙනවා. එහෙම බෑනේ. දැන් ඔබගේ මතක් කරනකොට මතක් කරන්නේ දැන් තියෙන ගේ නෙවෙයි. ඔබ අවසාන වතාවට දැකපු ගේ පිළිබඳව ඔබේ මේ වෙලාවේ මනසත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ලබන අත්දැකීම ඒ ගේ විදිහට පේනවා. ඇත්තටම පේන්නේ නිකන් ගේ නෙවෙයි, තියෙන ගේ නෙවෙයි. ඔබේම සිතුවිලි ටික ඔබ මේ මොහොතේ සීකිනීම වශයෙන් තමයි ඒ අත්දැකීම ලැබෙන්නේ. මෙන්න මේක තමයි පිනතුනි. ඔබ අතීතයේ දැකපු අහපු දේවල් හැම දෙයකම ස්වභාවයක් මෙන්න මේක. ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙලා අවසන්. දැන් අපි සිහි කරන්නේ තමන්ගේම හිත සිහි කළ තමයි මේකින් අපි සැප දුක් විඳින්නේ. හිතන්නේ අතීතයේ දැකපු විතරක් කියලා. දැන් ඔබ මේ බණ කියන හාමුදුරු දිහා බලනවා නම් මේ බණ කියන හාමුදුරන්ගේ හඬ ඔබ තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න මොහොතෙත් වෙන්නේ වර්තමාන අධ්‍යක්ෂම නෙවෙයි. ඒක මුල් එක නිරුද්ධ වෙලා සීස් වෙලා ඊට පස්සේ දෙවැනි එක තමන්ගේ මනසින් නිර්මාණය කරගන්න එකක් තමයි මේ ඔබට කියන්නේ. මෙන්න මේ தත්ය දැක්කොත් වෙනුතුනේ අපි නන් දුක් විඳලා තියෙන මෙතෙක් මොකටද? අපි මෙතෙක් කල් සැප හෝ දුක් විඳනන් සැප හෝ දුකක් විඳලා තියෙන මොකද්ද? අර අතීතයේ නිරුද්ධ වෙච්ච රූප සංදානයේ පිළිමදව මනසින් සිහි කරලා ඒක දැන් තියෙන දෙයක් විදියට අවිද්‍යාවෙන් මෙනෙහි කළ තමයි අපි මේ සැප දුක් විඳලා තියෙන්නේ. මේකෙන් සැප දුක් විඳින්න පුළුවන් ඊට වරදක් නැහැ. නමුත් වෙනුතුනේ ඒකේ අනතුර මොකද්ද? මේ මානසිකත්වයේ අපි හිටියොත් අවිද්‍යාවෙන් අපේ අනාගතයේ ළඟම ඥාතිවරයා ලෙඩ වෙනකොට මහලු වෙනකොට අනතුරටපත් වෙනකොට ඒ දුක් ටික එහෙමම ගන්න මානසිකත්වයේ මේ අපි ඉන්නේ. ඔබ ඇසින් දකින රූපේට, ඔබ කෑම කන දේ රසට, ඔබ හුඟා කිනා වෙනවා, සතුට වෙනවා කියලා යම් කිසි කෙනෙක් බලාගෙන ඉන්නවනම් ධර්මයෙන් දන්නේ නැති කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරන්නේ හරියට සතුට වෙන හොඳ කෑමක් කනවා කියලා නේ. නවත් පින්නතින් ධර්මයේ දන්න කෙනෙක් ඔබට hina වෙන්නේ නැහැ. ඇයි ඒ? එයාට අනුකම්පාවක් ඇති නොවගෙන ඇයි ඒ? ඔබ මේ කෑමට, රූපයට, ශබ්දයට මේ සතුට වෙලා සිනාසෙන ප්‍රමාණයටම ඒ රේට් එකටම ඔබට අකමැති අරමුණක් වෙනකොට ඒ ප්‍රමාණයටම දුක් වෙනවා ඔබ. ඔබ සිනාසෙන ආකාරය කියන්න පුළුවන් ඔබේ ළඟම ඥාතියෙක් නැති වෙච්ච වෙලාවේ ඔබ ආන්නන විදිය ධර්මය දැනගෙන උඩ කියන්න පුළුවන්. ඒකෙන් කියන්නේ සිනාස වෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ වරදා තේරුම් ගන්න එපා. සිනාසන එක පුළුවන් තරම් ඕනේ කරන්න මේ පස්සේ තේරුම් අරගෙන එහෙම නැත්නම් අපි අවිද්‍යාවෙන් බැසගෙන මේ ලබන අත්දැකීම තුලින් කරන්නේ ඊළඟ මොහොතේ දුකට හේතු ටික මේ සංපාදනය කරගන්න එක. එහෙනම් පින්නතුනි අපි මෙන්න මේක අවබෝධ කරගෙන අපි තාම නිවැරදි විදිහට අපේ ජීවිතේ මෙහෙවන්නට ඕන. කොහොමද අපි ජීවත් වීම මෙහෙවීමට අපට තියෙන වටිනාම කමටහන මොකද්ද? සාමාන්‍යයෙන් අපි මෛත්‍රී භාවනාව ලෞකික සම්මාදිටියේ ලෞකික කුසල තුළ අපි කිව්වා. නමුත් වෙනතුනි ලෝකෝත්තර කුසලයට යනකොට අපට විශේෂ කමටහනක් දුන්නා. ලැබිලා තියෙනවා. කාගෙන්ද මේ කමටහන හම්බුනේ? ඒ භාවනා කරන විදිය අපට කාගෙන්ද හම්බුනේ? අපි මේ ලෝකේ බිහි වෙලා ඉස්සෙල්ලාම අපි අඬනකොට හුස්ම ගන්නකොට අපේ අම්මා සතුටුණානේ. අපේ අම්මගෙන් තමයි අපිට මේ භාවනා කමටහන ලැබුණේ. මොකද්ද? ඒ තමයි හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සිහිය යොදවන්න පුළුවන් ඉදෙන මේ හුස්ම ටික අපේ අම්මගෙන් අපිට ලැබුණා. ඒ ලැබෙච්ච වෙලාවේ මහා දුකින් ඉඳලා මේ ලෝකෙට අපි දැනිත කරපු අපේ අම්මා අපි මුලින්ම අඬනවා දකිනකොට සතුටුනා. ඇයි ඒ? මගේ දරුවා හුස්ම ගන්නවා, මගේ දරුවා ජීවත් වෙනවා කියලා අන්නේ හැඳීම දකිනකොට තමයි අම්මගේ හිතේ තියෙන වේදනාව දුරු වෙන්නේ, අම්මගේ කායික වේදනාව දුරු වෙන්නේ. අපේ අම්මා අපි ජීවිතේ හඬනවා දකින්න කැමති පළවෙනි අවස්ථාව, අවසාන අවස්ථාව මෙන්න මේ හැඳීම ඉන්නනේ. ඊට පස්සේ කිසි දිනක අපේ අම්මා අපිව හඬන දකින්න කැමති නැහැ. නමුත් එදා ඒ පළවෙනි වතාවට අපි හැඬුවේ නැත්නම් ඒ අපේ අම්මා මුළු ජීවිත කාලයම අපි වෙනුවෙන් හඬනවා. ඇයි? අපි මෙලොවට බිහි වුණාට අපේ ප්‍රාණය නැහැ. අන්න ඒ හුස්ම රැල්ල අපට දීපු අපේ අම්මාට කරන ලොකුම ගෞරවය තමයි බුදුදහමේ සුවිශේෂී කමටහනක් ගන්න මේ ආනාපානසති භාවනාව ඔස්සේ මුළු සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහේ මාවත බුදුදහම තුළ දේශනා කළා. බුදුදහමේ භාවනා කමටහන් 40ක් දේශනා කරගෙන ඒ 44න් මහා විතරක භාවනා පිළියකට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සහ බොහෝ රහතන් වහන්සේලා නිර්වාණයට පත් වෙන සුවිශේෂී භාවනාව තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. මේ ආනාපානසති භාවනාවට හුස්ම ගැනීම හා පිට කිරීම නැමැති ශාරීරික ස්වභාවයක සිදුවන මේ සිද්ධියට අපට සීය හා නුවණ එක් කරන්න පුළුවන් නම් සතිය හා සම්පජඤ්ඤය එකතු කරන්න පුළුවන් නම් සමථ විදර්ශනා දෙක එකතු කරන්න පුළුවන් නම් වර්තමානයේ තුල නාසි අඟට උස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සීය අපට එකතු කරන්න පුළුවන් නම් ඒක සතිපට්ඨානය. අන්නේ හුස්ම ගැනීම හා පිට කිරීම ආශ්‍රිතව සිත පිහිටුවාගෙන ඉන්න අවස්ථාවේදී අපේ කය වේදනා සිත සංසිතුවේ කියන මේ හතර වෙනත් විදිහකින් කියනවා නම් සිත හා කය තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියපු ආකාරයට හට ගැනීම හා නිරුද්ධ වීම දකින්න අපි දක්සනවා ති අන්නේ සමුදේ වේ දකින්න අවස්ථාවේදී අපේ පින්නතේ වයසට යන්නේ නැහැ. අන්නේ ඇතිවීම නැතිවීම දකින්න අවස්ථාවේදී අපේ ශරීරයේ කොයිතරම් බරපතල ස්නීපයක් තිබුණත් ඒ අසනීපය තමන්ගේ කරගෙන නැහැ ඒ වෙලාවට. මෙන්න මේ හට ගැනීම නිරුද්ධ වීම සමුදේ වේ දකින්න අවස්ථාව තුල පින්නතේ අපේ මරණයටපත් උනත් ඒ මරණය තමන්ගේ මරණයක් කරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ආනාපානසති භාවනා උපයෝගී කරගෙන අපේ සිත සහ සිතවිලි පිළිබඳව හට ගැනීම නිරුද්ධ වීම දකින්නට අපි දක්ෂනෝ තින් වර්තමානයේ තුල උපරිම ලෙස සිහිය සහ නුවණ පවත්වා ගන්නට අපි දක්ෂනෝ තින් මේ මුළු ලෝකයක් තමයි මේ උනත් තමන් අකම්පිත මනසක් ඇති කරගන්නවා කිසිදු දෙයක් අභියස කම්පාවට පත් නොවන විදිහේ පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යන්තන කම්පතිය කියපු විදියට කම්පා නොවන අටලෝධම අභියස නොසෙලෙන සිත ඇති කරගන්නට අපි දක්ෂ වෙනවා. ඒ තරක් නෙවෙයි මේ හට ගැනීම නිරුද්ධ වීම දකින මොහතක අපේ ජීවිතය අවසන් වනවා තියෙනවා. අපි මේ ගියෝතින් ඒ කියන්නේ අවසානයේ පහළ වෙන සිතවිල්ලට පිළිබඳව රූපයක් නිර්මාණය වෙනකොටම ඒ රූපයේ සිතින් හටගත් වෙනක් නේද හටගෙන එතනම නිරුද්ධ වෙනවා නේද කියලා දැක්වතින් ඒ අවසාන සිත නිරුද්ධ වීම සමගම අපේ සිත වෙන කිසිම භූමියක කාම භූමියක රූප භූමියක අරූප භූමියක අපේ සිත පිහිටන්නේ නැහැ. ඒ හටගත් සිත එතනම නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. දැකීමත් එක්කම ඒ පුද්ගලයාගේ මරණයත් ඒ පුද්ගලයාගේ රහත් භාවයත් ඒ පුද්ගලයාගේ පිරිනිවන් පෑමත් කියන මේ තුනම සිදුවන සමසීතී පුද්ගලයෙක් වෙන බව සඳහන් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි ඉහළම ලෙස කුසලයේ වර්ධනය කරගන්නට උපනිම ලෙස තමන්ගේ අම්මා තාත්තගෙන් තමන්ට ලැබිච්ච උරුමයට තමන්ට ලැබිච්ච සේවයට කරන උපරිම කෘතඥතාවයක් මෙන්න මේ දහම් තුන හැසිරීමයි. අම්මා තාත්ත දෙන්න දෙවුරු මත වසර 100ක් අඛණ්ඩව තියාගෙන ඒ අම්මා තාත්ත දෙන්නගේ මලමුත්‍ර තමන්ගේ දෙවුරු මත දීම සුද පවිතර කරමින් අවුරුදු 100ක් උපස්ථාන කළත් දරුවේ තමන්ගේ අම්මා තාත්තගෙන් කරපු ලැබුණු සේවයට ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. එහෙනම් කොහොමද අපි ප්‍රතිඋපකාර කරන්නේ? ඒ අම්මා තාත්ත ජීවත් වෙන කාලයේ හැකි තාක් දුරට එයාගේ ශ්‍රද්ධාව දිනු වෙන්න, සිල්වත් බව දිනු වෙන්න, පරිත්‍යාග ශීලීත්වය දිනු වෙන්න එයාට උදව් කරන්නේ. එයා තමයි ගියන් පස්සේ මේ ජීවිතේට වඩා පොඩ්ඩකින් හරි සුගතිගාමී වෙන්න පුළුවන් විදියට එයාට උදව් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ ආත්ම භාවය අමතර කාතර විතරක් නෙවෙයි මුළු සංසාරා භාවත භාවවල කල්ප ගණන් අපේ අමල කාතලා විදිහම බලාගෙන ඉන්නෝ. ඒ සියල්ලකෙම නැයි නිදහස් වෙන්නත් මෙන්න මේ තමන් ලබන ආධ්‍යාත්මික දියුණුව විශේෂයෙන්ම පරිත් සංපාදය හේතුඵල දහම දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ අවබෝධයේ සහිතව මේ ආනාපාන සතිය වැඩිමේ අනිසංස විදියට සම්මකාය පරිසංවේදී අත්තිස්සාමී සිකිතී කියන විදිහෙන් ආරම්භ වෙන තමන්ගේ මේ ආස්වාස ප්‍රාස්වාස කය ගැන පරිපූර්ණ අවධානයෙන් හුස්ම ගැනීමෙන් පටන් ගන්න එක අවසානට වෙන විට අනිච්ඡානුපස්සේ විහෙරති අත්තිස්සාමී සිකිතී අනිච්ඡානුපස්සේ විහෙරති පස්සිස්සාමී සිකිතී කියපුවා විදියට මේ මකණ්ඩව දිනු කරලා අනිත්‍යතාවයෙන් දැකීමෙන් හුස්ම ගන්න පිට කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මෙන්න මෙහෙම අපිට කාලය ගත කරන්න පුළුවන් නම් අපි තමයි පිරිසිදු මේ ලෝකින වාසනාවන්තමයි වඩපත් වෙන්නේ. අපි සතර කල්ප ගානක් පින් කළා මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලබන්නට භාග්‍ය සම්පන්න වූ අපි මේ ලැබෙච්ච උතුම් ෂණ සම්පත්තිය දුර්ලභ අවස්ථාවෙන් ගන්න උපරිම ප්‍රයෝජනේ තමයි තමන්ට දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් උපරිම ලෙස දහම් යොමු කරන්න, කුසලයට යොමු කරන්න, දරුවන්ගේම දෑතින් පින්කම් කළා දරුවන්ට ඉදිරියේදී නපලපත්‍ර වලින් මාරක අනුතුරු වලින් දරුවන් නිදහස් කරගන්න අද අදම වීරිය කටයුතු කරන්න. අන්නේ කුසල ආනිසංස විදියටම ඔබ බලාපොරොත්තු වෙන විදියටම ඔබේ දරුවා කලා ශාස්ත්‍රයෙන් හෝ අධ්‍යාපනික ශාස්ත්‍රයෙන් භාෂා ඥානෙ විද්‍යා ඥානෙ හැම දෙයකින්ම තමන්ගේ දරුවා දිනෙන් දින අනෙක් දරුවන්ට වඩා ඉදිරියට යන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවන් සලකන වගේම ඒ මෛත්‍රිය දිනු කරන ඔබ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ඔබ ඔබේ දරුවාට විතරක් නෙවෙයි ඔබ බුදුහාමුදුර සරණ ගිය ශ්‍රාවකයන් විදියට මේ සතර බ්‍රහ්ම විහරණ අප්‍රමාණ වූ සත්ත්ව සංතතිය වෙතම පතුරවන්න. සබ්බේ සත්තා භවං සුඛිතාත්තා කියලා සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා විතර ප්‍රාර්ථනා කරන්න. මෛත්‍රිය නොනවති කරුණාව මුදිතා උපේක්ෂාව හැකිතාක් දුරට තමන් හිතේ ශක්තිමත් කරගන්න. මේක සරකානේ බ්‍රහ්ම විහාර කියලා. මනස ලෝකයේ මිනිස් සිරුරක් දරාගෙන කායිකව මානසිකව බ්‍රහ්මීක වගේ ඉන්න ක්‍රමය බුදුහාමුදුර අපට දේශනා කළා. මෙන්න මේ සුවය තුළ පිනතුනේ තමන්ට කායික වෙන වේදනා රසකින් තමන්ට නිදහස් වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෞකික වශයෙන් ඉහළම කුසලයට තමා යොමු කරනවා, හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට සමීප කරනවා, මාන අනුතුරු ආදී රසකින් තමන්ව බේරලා මේ මනුස්ස ලෝකයේ උපරිම අරසක් හැකිතාක් දුරට නිරෝගීව භුක්ති විඳීමට ඔබට මේ කුසල කර්ම ශක්තියෙන් දින දින උපකාර වෙනවා. මේ පැත්තෙන් ලෞකික කුසලයේ දිනු කරගන්න ගමන් අනිත් පැත්තෙන් හැකිතාක් දුරට පින්නතුනේ ආනාපාන සතිය පුරුදු කරමින් අනිත්‍ය සංඥා වඩන්න පුරුදු වෙන්න, සතර සතිපට්ඨානය තුළ උපරිම ලෙස උත්සාහ කරන්න. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අත්ත දීපා බික්කවේ විහෙත තත්සරණා නාඤ්ඤ සරණා. තමන්ට තමන්ව රැකවරණයක් පිළිසරණක් දෙවෙනක් කරගන්න නාඤ්ඤ සරණා, වෙනත් සරණක් නැහැ. ධම්ම දීපා බික්කවේ විහෙත ධම්ම සරණා නාඤ්ඤ සරණා. ධර්මයෙන් පිළිසරණක් කරගන්න වෙනත් පිළිසරණක් තමන්ට නැහැ කියලා. තමන්ට කොච්චර දරුවෝ හිටියත් ඒ දරුවෝ කවදාවත් දවසක් තමන් අත්හැරලා යන්නේ තමන්ට ඊට පස්සෙන්නේ තමන් හදාගත්තු හිත විතරයි. අන්නේ හිත ශක්තිමත් වෙන්න නම් දැන් දැන්ම දරුවන් සමගම පින්දහම් කරන්න, දරුවන් සමගම කුසල් දියුණු කරන්න, දරුවන් සමගම සීල භාවනා සමති විදර්ශනා කරමින් මේ ආධ්‍යාත්මික ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න. එතකොට අපි ලෝක දෙකම ජයගත්තු වෙවටපත් වෙනවා. ලෞකික ජීවිතයත් ජයගෙන හොඳට ඉගෙනගෙන අධ්‍යාපනයෙන් හොඳට ඉදිරියට ගිහිල්ලා දරුවෝ ලස්සනට ජීවත් වෙන ගමන් අනිත් පැත්තෙන් ආධ්‍යාත්මිකව හොඳම දරුවන් ලෝකෙට නිර්මාණය කරන්න. ඒ දරුවන් ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ලෝකෙට රැගෙන යන්නට ඒ දරුවන්ට හොඳ ආදර්ශයක් ලබා දෙන්න, ඒ දරුවන් හොඳ අනිත් අයට ආදර්ශයක් වෙන විදිහට දරුවෝ හදන්න, ඒ දරුවන් ඔස්සේ පුළුවන් නම් ගිහිව ඉඳගෙන හෝ මේ දහම් පණිවිඩය ලෝකෙ අනිත් අය වෙත රැගෙන යන්නට දරුවන්ට උදව් කරන්න. මෙන්න මේක තමයි පින්නතුනි අපට මේ ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්තු සූත්‍රය කියන මේ වටිනා සූත්‍ර දෙකෙන් අපට ලබා ගන්න පුළුවන් ආදර්ශය. විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන්ගේ දරුවන්ගේ ඉල්ලීමක් කරන්න දුවේ පුතේ ඔය ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රසංසාවට නම් අහුවෙන්න එපා, ඒකෙන් අනුතරක් ඇති කරගන්න එපා කියලා දරුවන්ගේ ඉල්ලීමක් කරන්න. අනිත් දේ තමයි ඒ දරුවන් හැකිතාක් දුරට ගිහිම හිටියත් මානවකලාභී උතුමන් අනාගාමී උතුමන් බවට පත් කරන කම්ම ඒ ඔස්සේ දරුවන්ව මෙහෙවන්න, හොඳ ආදර්ශ දරුවන් දෙන්න. අනිත් පැත්තෙන් තමන්ගේ දරුවේ සාසනික පූජා කරන්න ඕන. ඒ දරුවා පැවිදෙන දවසකදී මුළු හදවතින්ම ආශිර්වාද කරන මට්ටමට තමන්ගේ මනස සකස් කරගෙන ඉන්න. මෙන්න මේක තමයි අපට මේ සූත්‍ර දෙකෙන් ගන්න පුළුවන් ආදර්ශය. ඉතින් මේ ආදර්ශය අපි ගත්තොත් වෙනතුනි මේ ලෝකෙ ඉන්න අයගෙන් වාසනාවන්තමයි බවට පත් වෙන්නේ අපි. මේ කුසල නිසාම ඔබට මේ ජීවිතේ ලැබෙන සියලුම සාර්ථක ඉලක්කයට අධ්‍යාපනික වශයෙන් ආර්ථික වශයෙන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් වඩා කලින් ළඟා වෙන්න ඕන. ඒ සියයට වඩා ඒ හැම දෙයක්ම අපි දාලා යනවා. ඒ දාලා යන දවසට ඊටත් වඩා දෙයක් ඔබ ආධ්‍යාත්මිකව රැස් කරගත්තු ශක්තිමත් මනසක් සහිතව ඔබ මේ ජීවිතයට සම්දෙන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි අපිට බුදුදහමෙන් ගන්න පුළුවන් ආදර්ශය. ඉතින් ඒ ආදර්ශය දිනෙන් දින ලබාගෙන තමන්ගේ මේ උතුම් ජීවිතය වඩ වඩා ආත්මාර්ථවත් කරන්නට ඔබට මේ ජීවිතය දායාද කළ ඔබේ අමතාට දෙන්නට උපරිම ගෞරවය ලැබෙන විදිහට උපරිම පින ලැබෙන විදිහට කටයුතු කරන්නට අපි අනිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පන්න සේවා කියන ප්‍රාර්ථනා කරනවා. අද අප මේ ශ්‍රවණය කරපු දහම ආශ්‍රයෙන් ඔබට ගැටළු ඇති වෙච්ච තැන තියෙනවා නම් අහන්නටත් අපි විනාඩි කිහිපයක් අවස්ථාව ලබා දෙනවා. ඔය ඇත්තම බුදුදහමේ පියවර දෙකක් අපිට කියනවා. මේදී සඳහන් කරපු විදිහට පළවෙනි කාරණේ තමයි ලෞකික කුසල තුල අපි ඉන්නට ඕන. බුදුදහමේ විදිහට මුලින්ම කරන්නේ අපි නියත මිත්‍යා දෘෂ්ටිකින් දුර වෙන එක. ඒ කියන්නේ අපි කර්මයේ පිළිබඳව විශ්වාස නොකරන මානසිකත්වයක් ඉන්නවනේ. අන්නේ දැඩි මිත්‍යා දෘෂ්ටි දුරු කරන එක තමයි අවිද්‍යාව දුරු කරන එක තමයි පළවෙනි පියවරෙන් කරන්නේ. ඒක තමයි කම්මසකතන් සමාධියකින් කරන්නේ. ඒක කරලා අපි මුලදී ලෞකික කුසල කරන දාන සීල භාවනා කරනවා. එහෙම කළත් අපි අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. එනිසා තමයි සඳහන් කරන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, ආනෙන්ජාදි සංඛාර විදිහට කියන්නේ. එතන අපි පුණ්‍ය කර්මයක් දැන් කරන්නේ අවිද්‍යාව ඉඳගෙනමයි. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් අපි මෛත්‍රී භාවනා කරන්නේ අවිද්‍යාව ඉඳගෙනමයි කරන්නේ. ඊ අවිද්‍යාව අර නියති මිත්‍යා දෘෂ්ටි අවිද්‍යාව තරම ප්‍රබල නැහැ. මේ කියන අවිද්‍යාව අපාගත වෙන හේතු වෙන්නේ නැහැ. මේ තුලදී කුසලයේ විශ්වාස කරනවා, පිනපව විශ්වාස කරනවා, මෛත්‍රී භානාව කරනවා, පංචේ සමාදන් වෙනවා, දන් දෙනවා, මේ පුණ්‍යයන් සංකාර කරනවා. ඒ තරක් නෙවෙයි ධ්‍යාන වැඩීම වශයෙන්, අරපාසල ධ්‍යාන ලැබීම වශයෙන් ආනන්‍යම සංකාරයක් මේ තුලින් දෙකම කරන්න පුළුවන්. අන්න මේ දේ කළා අපේ පළවෙනි පියවර තමයි සුගතිය ස්ථාවර කරගන්නට ඕන. අපි කොයි මොහොතේ මිය ගියත් දුගතිගාමී නොවන විදියට ස්ථාවර මානසිකත්වයක නිතරම ඉන්නට ඕන. තමන් විතරක් නෙවෙයි. තමන්ගේ දරුවන්, ඥාතීන් ඇතුළු තමන් ඉතාම ආදරය කරන අඩුම ගානේ 5 දෙනෙක්. පුළුවන් නම් 10 දෙනෙක් වත්. ඒ ඇයට සුගතිගාමී වෙන උදව් කළ තියෙන. කොයි අනුතරින් මිය ගියත්, ලෙඩ වෙන මිය ගියත්, රිය අනුතරින් මිය ගියත්, කෙනෙක්ගේ ජීවිතයට පත් වුණත් කුමන දෙයකින් මිය ගියත් කිසිසේත්ම දුගතිගාමී වෙන්නේ නැහැ කියන ස්ථාවරත්වයේ ගොඩ නැගෙන විදියට ඔබ ශක්තිමත් වෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතීන්ට මේ ශක්තිය ලබා දෙන්න. මේක පළවෙනි පියවර. අන්න ඒ ස්ථාවරත්වයේ ඉන්න ගමන් තමයි අපි ඊළඟට මේ අනිත්‍ය සංඥා වඩන්නේ. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. මේ ආදී වශයෙන් අපි ඇස් කන්න ආසාදේ ඉන්ද්‍රිය පිළිබඳව ආයතන කුසලතාවයේ වශයෙන්, ආයතනන්නේ දක්ෂතාවයේ වශයෙන් මේ හැම දෙයක්ම ඇස් කන්න ආසාදේ ඉන්ද්‍රිය හය, රූප ශබ්ද ආදී අරමුණු හය මේ 12ම කලින් තිබුණු දේවල් නෙවෙයි. මේ මොහොතේ හේතු ඇති කල්හි හටගෙන මේ මොහොතේම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න දැක්ෂ වෙන්නට ඕන. ඔබට සිතට සිතවිල්ලක් එනකොටම කවුරු හරි කෙනෙක් ගැන මේ පුද්ගලයා දිගටම මගේ හිතේ තිබුණා නෙවෙයි, මේ මොහොතේ මගේ මනසින් නිර්මාණය කරගත්ත මේ දේ අනිත් ආයතනත් එක්ක ඒ මොහොතේම යන්දකීම නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ නැවත ඒක සිහි කරනවා නම් අලුත් මන්දැකීමක් විදිහට ඒක ලැබෙන්නේ කියන මෙන්න මේ නුවණ දිනු කරගන්නට ඕන. මේ නුවණ දිනු කර නොගත්තොත් අපි අපේ ළඟම ඥාතීන් ළඩ වෙනකොට, එයා අපෙන් වෙන් වෙනකොට අපට අනිවාර්යයෙන්ම දුක් විඳිනවා. මෙන්න මේ අනාගතින දුකෙන් නිදහස් වෙන තමයි මේ බුදුදහමේ දැක්වෙන ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, පටිච්චසමුප්පාදයන් ආදී වශයෙන් මේ කරුණු වල හට ගැනීම, නිරුද්ධ වීම, ඇතිවීම, නැතිවීම, රයිසින් ඇන් සීසින් කියන එක මේක නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මේක මෙනෙහි කරන්න කරන්න වෙන්නේ අපේ හිත ලෝකයේ තුල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවත් එක්කම පිටිකෙන් ටික මේ අධ්‍යක්ෂින් එක්කම තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට අවධානය යොමු කරන කෙනෙක් බඩපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික තමන් නිදහස් කෙනෙක්, මිදුණු කෙනෙක් බඩපත් වෙනවා. දැන් අපි මිදුණු අය නෙවෙයි. දැන් බාහිර රූපයක්, ශබ්දයක් නැත්නම් අපේ ශරීරයේ ලෙඩක් දුකක් හැදෙන බවම අපි දුක් වෙන බලාගෙන ඉන්නේ. දැන් අපි බාහිර දෙයක් මත යැපෙන්නේ. අඩුමාන තමන්ගේ ශරීරය මත හරි දැන් අපි යැපෙන්නේ. මේ ශරීරෙන් ලෙඩක් වෙච්ච ගමන්ම, වෙනසක් වෙච්ච ගමන්ම රූපේ ටිකක් මහලු වෙන බව දැනෙනවත් එක්කම තමන්ගේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. ඇයි මේකට හේතුව? දැන් අපි මේ භෞතික දේවල් මත යැපෙන්නේ. මෙන්න මේ භෞතිකත්ව මත යැපෙච්ච අපි අන්නේ යැපෙන ගතියෙන්, යකුම් මානසිකත්වයෙන් මිදලා නිදහස් නිවහල් පුද්ගලයෙක් නිර්මාණය කරගන්නයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන. ඒ සඳහා නිතරම ලෞකික සම්මාදයේ ඉඳගෙන තමන්ගේ කුසලයේ ලෞකික කුසලයේ ශක්තිමත් කරමින් තමන්ගේ සුගතිය ගැන තමන්ට සාධිකයක් වෙන ගමන් අනිත් පැත්තෙන් මේ තථාගත සම්බුදු සසුනක තියෙන අසිරිමත් ඉගැන්වීම, මේ හේතුඵල දහම සහිත වූ අනිත්‍ය සංඥා මෙනෙහි කරන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. නැත් වෙනතුනි මේ රැස් කරගත් උතුම් කමලානි සංසෙන් ඔබ හැම දෙනාටම අපනමින් මියගේ ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයාටත් මේ පින උතුම් ඕනිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි. ittavatajinamhi sambandham punya sampadam sabbe devanu නන්තු සම්ම සම්පත්ති සිද්ධියා ဣත්තවතාඤ්ඤම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා ဣත්තවතාඤ්ඤම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා දුක්ඛං පන්තාච නින්දුංඛං බයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බියනති වෙත්වා සවින් තැලෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.